ද්විතීක පාසල් වල ප්‍රශ්න තියෙනවා, අවුල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපි ගොඩ ගැහිලා තියෙන අපිට කාලයක් අවශ්‍යයි මේක කරන්න. හොඳට හිතලා හොඳට මේ නියම පුද්ගලයෝ ලව්වා ප්‍රායෝගිකව ගැටලු ඇති නොවන ආකාරයෙන් විසඳන්න අපිට කාලයක් අවශ්‍යයි. ලකුණු මේ කියනේවා හරියද? සමහර අය මේකේ අර බොරදියේ මාළු බාන කොටසකුත් ඉන්නවා. එකම දේ දැන් අපි මේකට ක්‍රමවේද හදන්න ඕනේ, සිස්ටම්ස් ටික දාන්න ඕනේ. ගුරුමාරුවින් වෙන්න පුළුවන්, ළමන් ඇතුළත් කර ගැනීම වෙන්න පුළුවන්. මේ හැම ඕල්ටම ක්‍රමවේද ටික දැම්මම මේක ඔටෝමැටිකලි දුවනවා. එතකොට අපි දන්නවා මේ සුසුකම තිබ්බොත් පුළුවන් නැත්තම් බෑ. ආයේ හෙට එන්න කොහෙටවත් එන්න අවශ්‍ය නැහැ ඉතින් එහාට. ඉතින් ඒක අනිත් තැන් වල වගේ මේකේ පහුගිය කාලේ උනේ නැහැ. ඉතින් පහුගිය කාලේ තිබුණ ක්‍රමවේද නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.